بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها الذين آمنوا أوفوا بالعقود أحلت لكم بهيمة الأنعام إلا ما يتلى عليكم غير محل الصيد وأنتم حرم إن الله يحكم ما يريد يا أيها الذين آمنوا لا تحلوا شعائر الله ولا الشهر الحرام ولا الهدي ولا القلائد ولا آمين البيت الحرام ولا آمين البيت الحرام يبتغون فضلا من ربهم ورضوانا وإذا حللتم فاصطادوا ولا يجرمنكم شنآن قوم أن صدوكم عن المسجد الحرام أن تعتدوا وتعاونوا على البر والتقوى ولا تعاونوا على الإثم والعدوان واتقوا الله إن الله شديد العقاب විශ්වාසවන්තේනි නියමිත ගිවිසුම එකහෙලාම පිළිපදියු. මතු පවසනු ලබන දෑ එනම් සතුන් හැර සියලු අන්දමේ සිව්පාවුන් නුඹලාට හලාල් එනම් අනුමත කරනු ලැබ ඇත. නමුත් නුඹලා ඉහ්‍රාම් තත්වේදී දඩයම් කිරීම අනුමත කර නොගත යුතුයි. සැබවින්ම අල්ලාහ් තමාට අභිමත දෑ නියම කරයි. විශ්වාසවන්තේනි අල්ලාහ්ගේ පූජනීය සංකේතය නොකෙලසව්. සටන් සඳහා තහනම් කෙරුණු මාසද කබාහිදී අල්ලාහ් වෙනුවෙන් කැප කරන ලද කිසිදු සතෙකුද අල්ලාහ්ට කැප කර ඇති බවට සලකුණක් ඇති සතුන්ද නොකෙලසව්. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ දායාද සහ ප්‍රසාදය පතා පාරිශුද්ධ ගෘහයට යන ජනයාට හිරිහැර නොකරව්. නුඹලා ඉහ්‍රාම් ඉවත් කළහොත් ඉන්පසු දඩයමේ යෙදීමට නුඹලාට අවසරය ඇත. මස්ජිද් අල් හරාම් එනම් කබාව වෙත පැමිණීමෙන් ඔවුන් නුඹලා වැළැක්වීම නිසා එවැනි ජනයාට එරෙහිව ඇති කෝපය නුඹලා සීමාව ඉක්මවීමට නුඹලාව නොපෙළඹවිය යුතුයි. තවද යහපත් පුණ්‍ය කටයුතුවලදීද බියබැතිමත් භාවයේදීද එකිනෙකාට සහයවව්. පාපකාරී කටයුතු හා සීමාව ඉක්මවා යෑමේ කටයුතුවලට නුඹලා එකිනෙකාට සහය නොදෙව්. අල්ලාහ්ට බියබැතිමත් වව්. සැබවින්ම අනිෂ්ට ප්‍රතිපාකයේ ගෙනදීමේදී අල්ලාහ් දරුණුය. حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ والمنخنقة والموقوذة والمتردية والنطيحة وما أكل السبع إلا ما ذكيتم وما ذبح على النصب وأن تستقسموا بالأزلام ذلكم فسق اليوم يئس الذين كفروا من دينكم فلا تخشوهم واخشون اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا فمن اضطر في مخمصة غير متجانف لإثم فإن الله غفور رحيم Forbidden unto you for food are carrion and blood and swine flesh and that which hath been dedicated unto any other than Allah, and the dead through beating, and the strangled, and the dead through falling from a height, and that which hath been killed by the goring of horns, and the devoured of wild beasts, saving that which ye make lawful by the death stroke, and that which hath been immolated unto idols. And forbidden is it that ye swear by the divining arrows. This is an abomination. This day are those who disbelieve in despair of ever harming your religion. So fear them not, fear me. This day have I perfected your religion for you and completed my favor unto you, and have chosen for you as religion al-Islam. Whoso is forced by hunger, not by will, to sin, for him, lo, Allah is forgiving, merciful. يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُمْ مِنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ස්වභාවික ලෙස මියගිය සතුන්ද රුධිරයේද ශූකර මාංශද අල්ලාහ හැර වෙනත් නමකින් මරණ ලැබූ සතුන්ද ගෙල මිරිකීමෙන් මැරුණු ලද සතුන්ද මිය යනතුරු පහර දෙනු ලැබූ සතුන්ද වැටීමෙන් මරණයට පත් වූ සතුන්ද තවත් සතෙකු විසින් ඇන මරණ ලැබූ සතුන්ද මාංශ භක්ෂකයෙකු විසින් ගොදුරු කොට සපා කන ලදුව පන පිටින් සිටි සතුන්ගෙන් නුඹලා විසින් නිසි ලෙස මරණ ලැබූ සතුන් හැර අන් සතුන්ද නැමදුම් කිරීමට සිටුවන ලද දෑට කපන ලද සතුන්ද තවද ඊතල වලින් නිමිති සෙවීමද නුඹලාට තහනම් කරන ලදී. මේ සියල්ල පාපකාරී ක්‍රියාවන්ය. නුඹලා නුඹලාගේ ආගමෙන් එනම් දීන්හි සිට ආපසු හැරවීමේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලාපොරොත්තුව අද දින සුන්විය. එනිසා නුඹලා ඔවුන්ට බියනවව්, මට බියවව්. අද දින මම නුඹලා වෙනුවෙන් නුඹලාට නුඹලාගේ ආගම සම්පූර්ණ කළෙමි. තවද මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කර දුනිමි. තවද නුඹලාගේ දීන් එනම් ජීවන රටාව වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි. එනිසා හරාම් හලාල් පිළිබඳ සීමා ඉක්මවා නොයව්. නමුත් කුසගින්නෙන් පෙළෙන්නෙකුට පව් කිරීමේ අදහසින් තොරව තහනම් දෙයින් යමක් කෑම වැළක්විය නොහැකි වී නම් එය පාපයක් නොවන්නේය. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතය. නබි මුහම්මද් තමන්ට හලාල් එනම් අනුමත කරනු ලැබ ඇත්තේ කුමක්දැයි ඔව් නුඹෙන් විමසති. සියලුම පිරිසිදු දේ නුඹලාට හලාල් එනම් අනුමත කරනු ලැබ ඇත. තවද අල්ලාහ් විසින් නුඹලාට උගන්වා ඇති පරිදි නුඹලා විසින් ඔවුන්ට උගන්වා දඩයම් කිරීමට නුඹලා පුහුණු කර පිටත් කර හරින ලද දඩයක්කාර සතුන් විසින් නුඹලා වෙනුවෙන් හසු කරගෙන සිටින සතුන්ද අනුභව කරව. නමුත් නුඹලා එවිට අල්ලාහ්ගේ නම සඳහන් කළ යුතුයයි. තවද අල්ලාහ්ගේ නීතිය කඩ කිරීමට බිය විය යුතුයයි පවසව. සැබවින්ම ප්‍රතිපාක සඳහා නුඹලාගේ කටයුතු ගණන් ගැනීමේදී අල්ලාහ් කඩිනම්ය. اليوم أحل لكم الطيبات وطعام الذين أوتوا الكتاب حل لكم وطعامكم حل لهم والمحصنات من المؤمنات والمحصنات من الذين أوتوا الكتاب من قبلكم إذا آتيتموهن أجورهن محصنين غير مسافحين ولا متخذي أخدان وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ සියලුම හොඳ දෑ අද නුඹලාට අනුමත කර දී තිබේ. තවද දහම් ලජ්ජනයාගේ ආහාරයේද නුඹලාට අනුමතයි. නුඹලාගේ ආහාරයත් ඔවුන්ට අනුමතයි. ඔවුන්ට ඔවුන්ගේ දෑවැදිදී විවාහ මගින් නුඹලා ඔවුන්ගේ ආරක්ෂකයන් වී ඔවුන් ව්‍යභිචාරයට හෝ අනියම් පෙම්වතියන් ලෙසින් තබා නොගතහොත් පතිවත රැකි දේව බැතිමත් මුම්මින් ස්ත්‍රීන්ද නුඹලාට පෙර දහම්ලත් ජනයා අතුරින් පතිවත රැකි ස්ත්‍රීන්ද විවාහ කරගැනීමට නුඹලාට අවසරය ඇත. කවරෙකු විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේද? සැබවින්ම ඔහුගේ සියලුම ක්‍රියා නිෂ්ඵල වන්නේය. තවද පරලොව ජීවිතයේදී ඔහු පරාජිතයින් අතුරින් කෙනෙක් වන්නේය. යා අයියුහල් ලදීන ආමනූ ඉදා කුම්තුම් ඉලස් සලාති فاغسلوا وجوهكم وأيديكم إلى المرافق وامسحوا برؤوسكم وأرجلكم إلى الكعبين وإن كنتم جنبا فاطهروا وإن كنتم مرضى أو على سفر أو جاء أحد منكم من الغائط أو لامستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم منه ما يريد الله ليجعل عليكم من حرج ولكن يريد ليطهركم وليتم نعمته عليكم لعلكم تشكرون واذكروا نعمة الله عليكم وميثاقه الذي واثقكم به إذ قلتم سمعنا وأطعنا واتقوا الله إن الله عليم بذات الصدور විශ්වාසවන්තේනි, නුඹලා සලාත් පැවැත්වීමට නැගී සිටින විට නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් වැලමිට තෙක්ද සෝදව. තවද නුඹලාගේ හිස ජලයෙන් පිසදමව. තවද විලුඹ දක්වා නුඹලාගේ පාදද සෝදව. නුඹලා ජුනුබ් එනම් අපිරිසිදු බවට පත් වූවා නම් එවිට දියනා පිරිසිදුවව්. නුඹලා රෝගීව සිටිනම් හෝ ගමනක යෙදී සිටිනම් හෝ නුඹලාගෙන් කිසිවෙකු මල මූත්‍රා පහ කර ඇතනම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශ කර ඇතනම් හෝ ජලය ලබාගත නොහැකිනම් පිරිසිදු පස් උපයෝගී කරගනිව්. නුඹලාගේ අත්ල පස් මත ගසා එයින් නුඹලාගේ මුහුණු සහ අත් පිස දමව්. නුඹලාට ජීවිතය දුෂ්කර කිරීමට අල්ලාහ් කැමති නැත. නමුත් අල්ලාහ් නුඹලා පිවිතුරු බවට පත් කිරීමටත් නුඹලා වෙත ඔහුගේ ආශිර්වාද සම්පූර්ණ කිරීමටත් කැමතිවන්නේය. ඒ හේතුවෙන් නුඹලා ගුණගරුක වන්නට පුළුවන්. අල්ලාහ් නුඹලාට පිරිනැමු අල්ලාහ්ගේ ආශිර්වාදයේද නුඹලා අපි සවන් දුන්නෙමුයිද යටත් වන්නෙමුයිද කීවිත ඔහු නුඹලා සමග ඇති කරගත් ඔහුගේ පුරුන්දුවද සිහිපත් කරව. තවද අල්ලාහ්ට බියපැතිමත් වව්. සැබවින්ම අල්ලාහ් සිත් තුන ඇති රහස් පවා هندين دانية. يا أيها الذين آمنوا كونوا قوامين لله شهداء بالقسط ولا يجرمنكم يَأْتِيَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ وعد الله الذين آمنوا وعملوا الصالحات لهم مغفرة وأجر عظيم والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب الجحيم يا أيها الذين آمنوا اذكروا نعمة الله عليكم إذ هم قوم أن يبسطوا إليكم أيديهم فكف أيديهم عنكم واتقوا الله وعلى الله فليتوكل المؤمنون විශ්වාසවන්තේනි අල්ලාහට දැහැමිව තිරසාර වූවන්ද සාධාරණ සාක්ෂිකරුවන්ද වව් යම් ජනතාවක් සමග සතුරු වී සිටීම නුඹලා යුක්තියෙන් බැහැරවීමට නුඹලා නොපොළඹවනු ඇත යුක්තිය ඉටු කරව එය බියබැතිමත් භාවයට ඉතා සමීපය තවද නුඹලාගේ කටයුතු වලදී අල්ලාහට බිය බැතිමත් වව් සැබවින්ම නුඹලා කරන්නේ කුමක්ද යන්නේ